හැදෑවත් වාසනාවන්ත පින්නතුනි, අද අප පැහැදිලි කරන්නට බලාපොරොත්තු වන්නේ ආධ්‍යාත්මික ගමන් වගේහි නොපිරිහි කටයුතු සිදු කිරීමට උපකාරවත් වන අපරිහානීය ධර්ම හයක් පිළිබඳව සඳහන් වන අංගුත්තර නිකායේහි චක්ක නිපාතයේ සඳහන් වන අපරිහානීය ධම්ම සූත්‍රය. මේ සූත්‍රයෙන් භාගතුන් වහන්සේ දක්වනවා ආධ්‍යාත්මික ගමන් වගේදී නොපිරිහි සිටීමට හේතුවන කරුණු හයක් පිළිබඳව. යේහි කේති භික්ඛවේ අතීත මද්ධානං න පරිහායින්සෝ කුසලේහි ධම්මේහි සබ්බේතේ ඉමේහෙවච්ඡේ ධම්මේහි න පරිහායින්සෝ කුසලේහි ධම්මේහි කියලා. අතීත යම්කිසි කෙනෙක් කුසලයන්හි නොපිරිහි සිටියානම් අන්නේ හැමදෙනාම කුසලයන්හි නොපිරිහීමට හේතු වෙච්ච කරුණු හයකින් යුක්තව හිටියා. ඒ වගේම අනාගත යම්කිසි කෙනෙක් කුසල ධර්මයන්ගෙන් නොපිරිහි සිටීමට හේතු වෙනවා නම් අන්න ඒ සඳහා හේතු වන කරුණු හයකින් යුක්ත වෙනවා. ඒ වගේම වර්තමාන යම්කිසි කෙනෙක් කුසල ධම්මෙහි නොපිරිහි සිටීමට හේතු වෙනවා නම් අන්න ඊටත් හේතු වන කරුණු හයක් තියෙනවා කියලා මේ අතීත වර්තමාන අනාගත වශයෙන් කාලාත්‍රයේම අකුසලයන්ගෙන් මිදීමටත් කුසල ධම්මෙහි නොපිරිහි සිටීමටත් හේතු වන ප්‍රධාන කරුණු හයක් භාගතුන් වහන්සේ මෙහිදී දේශනා කරනවා. කතමේතේ භික්ඛවේච්ඡ අපරිහානීය ධම්මා මොනවදේ කාරණා හය? න කම්මාරාමතා වැඩ කටයුතු අධිකව වාසය නොකිරීම. න බස්සාරාමතා නිතර කතාබහ යෙදීමෙන් වැළකී සිටීම. න නිද්ධාරාමතා නිසි ප්‍රමාණයට වඩා අධිකව නිදා ගැනීමෙන් වැළකී සිටීම. න සංගණිකාරාමතා නිතර පිරිස සමග එක්වී අනවශ්‍ය විදියට සමූහ වශයෙන් වාසය කිරීමෙන් වෙන්වීම. සෝචස්සතා සෝච බව කීකරු බව ආධ්‍යාත්මික ගමන් මගේදී සත්පුරුෂ කල්‍යාණ මිත්‍රයන්ගේ වචනයට ඇහුම්කන් දීම ඊට අවනත වීම. ඊළඟට කල්‍යාණ මිත්‍රතා සැබෑ ධර්මයක් කියා දෙන දුකේ හා දුකේ නිරෝධයට හේතු වන යහපත් ධර්මයක් දේශනා කරන සත්පුරුෂ උතුමන්ගේ ඇසුර. ඉමේ කෝ භික්ඛවේච්ච අපරිහානීය ධම්මා මෙන්න මේ කරුණු හය ආධ්‍යාත්මික ගමන් මගෙන් නොපිරිහීමට හේතු වන කරුණු හයක් විදියට බුදුරජාණන් වහන්සේ පැහැදිලි කරනවා. මෙයින් පළවෙනි කාරණය තමයි නැකම්මාරාමතා. යම්කිසි කෙනෙක් ආධ්‍යාත්මික ගමන් මගට වැසගත්තු කෙනෙක් විදියට කල්‍යාණ මිත්‍රයන් වෙතින් නිසේ දහමක් අසා ශ්‍රවණය කළා නම් ඔහු තමන්ට තියෙන අනවශ්‍ය විදියේ කර්මාන්තවලින් හැකිතාක් බැහැර වෙන්නට ඕන. නිසි විදියට තමා කළ යුතු කටයුතු කළමනාකරණය කරගෙන එහිදී ප්‍රමුඛත්වය දිය යුතු කාරණාවලට ප්‍රමුඛත්වය දීලා ආධ්‍යාත්මික ගමන් මගට ඍජුව හේතු වන සහ ඊට සහාය වන දේ පමණක් තෝරාගෙන අනවශ්‍ය බාහිර ඉදිකිරීම ආදී කටයුතු වලින් වෙන් වී සිටීම මෙහිදී න කම්මාරාමතා ගුණයෙන් පැහැදිලි කරනවා. මෙය ආධ්‍යාත්මික මාවතෙන් නොපිරිහි සිටීමට හේතු වන කාරණයක් විදියට දේශනා කරනවා. දෙවැනි කාරණය තමයි න බස්සාරාමතා නිතර අනවශ්‍ය කතා වහින් වෙන්වීම. රාජකතා, චෝර කතා ආදී දෙතිස් කතාවන්ගෙන් වෙන් වෙලා අල්පේච්ඡතාවයේ, සන්තුට්ඨිය, සීල, සමාධි ආදී මේ දැහැමේ කතාවන්හි යෙදීම. එහෙම නැත්නම් ධම්මේ වා කතා අරියෝ වා තුන්හි භාවෝ කියලා සඳහන් කරපු ආකාරයට කතා කරනවා නම් දැහැමේ දෙයක්, ධර්මයට අනුකූල වූ දෙයක් කතා කිරීම. එහෙම නැත්නම් ධර්ම කරුණක් මෙනෙහි කිරීම වශයෙන් නිහඬව ආර්ය තුස්නීම් භාවයෙන් වාසය කිරීම. නොපිරිහි සිටීමට හේතු වන තුන්වෙනි කාරණය නිද්ධාරාමතා නිතර නින්දට බරව අලසව වාසය නොකිරීම. ආධ්‍යාත්මික ගමන් මගේ මෙන්ම අධ්‍යාපනික වශයෙන් හෝ ආර්ථික වශයෙන් කිසියම් කෙනෙක් දිනුවක් කරා ළඟා වෙනවා නම් ඔහු විසින් අනුගමනය කළ යුතු කාරණයක් තමයි අනවශ්‍ය පරිදි නිින්දෙන් වැළකීම. ඇතැම් විට සමහර රෝග නිසා සමහර අය වැඩිපුර නිින්දට බරව ඉන්නට පුළුවන්. එවැනි අවස්ථාවකදී තමාගේ කායික රෝගී තත්ත්වයන් මනවින් තේරුම් අරගෙන ඉක්මනින් ඊට ප්‍රතිකාර අරගෙන තමා කායිකව සුවපත් වෙන්නට ඕන. එහෙම ඉන්න ගමන් මානසික අලස බව නිසා නම් නිින්ද හටගන්නේ. ඒ මනවින් තේරුම් අරගෙන හැකිතාක් නිින්ද අඩු කරගෙන ශරීරයට නිසි පරිදි නිින්ද ලබා දෙමින් මේ ආධ්‍යාත්මික ගමන මගේ ඉදිරියට යම අවශ්‍ය වෙනවා. මෙහිදී ධර්මයේ සඳහන් වෙනවා ජාගරියාන යෝග කියලා කාරණයක්. තමා නිදා ගන්න අවස්ථාව ගත්තත් රාත්‍රියේ මුල් කාලයේ සක්මන් ආදිය කරමින් වාසය කිරීමත් රාත්‍රියේ මධ්‍යම යාමයේදී නිසි පරිදි සිහියෙන් නුවණින් නිදා ගැනීමත් උදෑසන අවදි වෙලා නැවත ධර්මානුකූලව ධර්ම කරුණු මෙනෙහි කරමින් සමථ දර්ශන ආදිය සිදු කරමින් කාලය ගත කිරීම. හතරවෙනි කාරණය නැසංගනිකාරාමතා පිරිස බහුලව වාසය නොකිරීම. ආධ්‍යාත්මික ගමන මගේ ඉන කෙනෙකුට ඇසුරු කරන පිරිස තමා කලින්ම තේරුම් අරගෙන ඒ සමගුණත් ඒ එකතු වෙන්නේ යහපත් කරුණක් සඳහා පමණක් නම් ඒ වඩාත්ම ප්‍රයෝජනවත් වෙනවා. එහිදී අනවශ්‍ය විදියට පිරිස සමග සමූහ වශයෙන් කාලය ගත කිරීම එකාතකින් ආධ්‍යාත්මිකව පිරිහීමටත් අනිත් අතින් කාලය අපතේ යෑමටත් හේතු වෙනවා. අන්න ඒ නිසා නැසංගනිකාරාමතා කියපු ආකාරයට සමූහ වශයෙන් වාසය නොකිරීම අපරිහානීය ධර්මයක් නොපිරිහේ සිටීමට හේතු වන කාරණයක් විදිහට දේශනා කරනවා. පස්වෙනි කාරණය සෝචස්සතා සුවච බව සක්‍රිය හුම්කන් දීම වැඩිහිටියන්ට අවනත බව යමක් සාවධානව ඇහුම්කන් දීමේ ගුණය මෙය ඉතාම අවශ්‍ය වෙනවා. අප ඔවුන් සමග කතා බහ කිරීමේදී ධර්ම ශ්‍රවණයේදී ධර්ම සාකච්ඡාවේදී මෙයාදී කරුණවලදී වැඩිහිටි ගුරුතුමන්ට අවනත වීමත් ඔවුන්ගේ වචනයට මනවින් ඇහුම්කන් දීමත් ආධ්‍යාත්මික ගමන් මගේ ගුණාංගයක් විදියට සුවච කියන ගුණය විදියට ධර්මය තුල දක්වලා තියෙනවා. මෙයත් කිසියම් කෙනෙකුට ආධ්‍යාත්මික ගමන් මගෙන් නොපිරිහි සිටීමට පරිහානියටපත් නොවි සිටීමට හේතු වන කාරණයක් විදියට දක්වනවා. හයවෙනි කාරණය කල්යාණ මිත්‍රතා. ධර්මයේ කියා දෙන විශේෂයෙන් චතුරාර්ය සත්‍ය පටිසම්පාදය මිශ්‍රිත දුකේ හට ගැනීම හා නිරෝධය සඳහන් වන යහපත් දහමක් දේශනා කරන කල්යාණ මිත්‍රයන් යහපත් ගුණනුවණ සපිරි උතුමන්ගේ ඇසුර නොපිරිහි සිටීමට හේතු වන කාරණයක් විදියට දක්වනවා. සමස්ත ආධ්‍යාත්මික ගමන් මගම තීරණය වන්නේ කල්යාණ මිත්‍රයන්ගේ ඇසුර මත බව බුදුරජාණන් වහන්සේ ඉතාම පැහැදිලිව දේශනා කරනවා. සෝතාපට්ටි අංග අතුරින් ප්‍රධාන කාරණයක් විදියටත් ඒ වගේම අවිද්‍යාව දුරුකරලීමේ මාවතෙහි ප්‍රධාන අංගයක් විදියටත් කල්යාණ මිත්‍රතා, කල්යාණ සහායතා, කල්යාණ සම්පවංකතා කියලා ගුණාංග විස්තර වෙනවා. එකතකින් කල්යාණ මිත්‍රයන් ඉන්නට ඕන, ඒ කල්යාණ මිත්‍රයන් සහාය කොට වාසය කරන්නට ඕන, ඒ කල්යාණ මිත්‍රයන් වෙත ධර්ම ශ්‍රවණය කිරීම සඳහා, ධර්ම සාකච්ඡා කිරීම සඳහා තම දෙසවන් යොමු කරන ගුණයෙන් යුක්ත වෙන්නට ඕන. මෙන්න මේ විදියට අධිකව කරන කර්මාන්ත වලින් වැළකී සිටීමත්, නිතර කතා බහෙන් වැළකී සිටීමත්, නිදි බරගතියෙන් තොරවීමත්, සමූහ වශයෙන් නිතර ඒකරාශී නොවීමත්, සක්‍රිය හුම්කන් දීම නම් වූ සුවච බවත්, කලන මිතුරන් ඇසුරත් කියන මෙන්න මේ ගුණාංග ආධ්‍යාත්මික ගමන මගේ නොපිරිහි සිටීමට හේතු වන කාරණා විදියට භාගතුන් වහන්සේ දේශනා කරනවා. අතීතයේ යම්කිසි කෙනෙක් කුසලයෙන් පිරිහුනේ නැත්නම් ඒකට හේතුනේ මේ ගුණාංග 6මයි. අනාගතයේ යම්කිසි කෙනෙක් ආධ්‍යාත්මික ගමන් මගෙන් කුසලයෙන් නොපිරිහි සිටීමට හේතු වෙනවා නම් ඊට හේතු වන්නේ මේ කරුණු 6මයි. වර්තමානයේ යම්කිසි කෙනෙක් කුසල ධර්මයන්ගෙන් නොපිරිහි සිටීමට හේතු වෙනවා නම් ඊට හේතු වන්නේ මෙන්න මේ කාරණා හයමයේ කියන කාරණය භාගතුන් වහන්සේ අවධාරණය කරනවා. එනිසා මේ කරුණු හය අපේ ජීවිතය තුළ නිතර සිහිපත් කරමින් වැළකිය යුතු කරුණු වලින් වැළකී සිටීමටත් උපදවා ගත යුතු කරුණු දිනු කර ගැනීමටත් අපි හැම දෙනාම අප්‍රමාදීව ක්‍රියා කරමු. ඒ සඳහා මේ උතුම් ධර්ම දේශනයත් හේතු වාසනා වේවා. මේ උතුම් කුසලයේ බලෙන් හැම දිනාටම ධර්මාභෝධයම සැලසේවා කියලා ප්‍රාර්ථනා කරමු. හැම දිනාටම තුනුරුවන් සරණයි.